මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව භාග්‍යවතු අරහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයෙහි කම්මාස ධම්ම නම් වූ කුඩා නගරයෙහි අසපුවක වැඩ වසනසේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා තම ශ්‍රාවකයන් වහන්සේලා අමතා වදාළසේක පරම පූජනීය වූ උත්තමයන් වහන්සේ කියා ඒ භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාය භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සද්ධර්ම දේශනය වදාළසේක පින්වත් මහණෙනි මෙවනයි ලෝකයෙහි ඇති එකම විමුක්ති මාර්ගයයි පාරිශුද්ධ ජීවිතයක් ලබා ගැනීම පිණිසද හඬන වැළපෙන ජීවිතයෙන් නිදහස් වීම පිණිසද දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිසද ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිසද සදාකාලික ශාන්තිය වූ අමා මහ නිවනට පත්වීම පිණිසද පවතින්නා වූ මේ වනයි එකම විමුක්ති මාර්ගයයි එනම් මේ සතර සතිපට්ඨානයයි මේ සතර සතිපට්ඨානය කුමක්ද පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා බලවත් උත්සාහයෙන් යුතුව වටහා ගැනීමේ නුවණින් යුතුව තමා විසින් මවාගෙන තිබෙන ලෝකයේ ඇති ලෝභයද දුම්නසද බැහැර කොට ශරීරය පිළිබඳව මනාකොට අවධානය යොමු කිරීමෙන් මේ ශරීරයෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි ඒ ආකාරයෙන් සංසාරයෙන්ම සැප දුක් උපේක්ෂා විඳීම් පිළිබඳව මනාකොට අවධානය යොමු කිරීමෙන් මේ සැප දුක් උපේක්ෂා විඳීම් ගැන සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. ඒ ආකාරයෙන්ම තමාගේ සිත පිළිබඳවද මනාකොට අවධානය යොමු කිරීමෙන් මේ සිත පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. ඒ ආකාරයෙන්ම ජීවිතය පිළිබඳව මනාකොට අවධානය යොමු කිරීමෙන් ජීවිතයේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, මේ ශරීරයෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා නිහඬ වනයකට හෝයයි, රුක් සෙවනකට හෝයයි, විවේක තැනකට හෝයයි, එහිදී හෙතෙම භාවනා කළ යුතු අරමුණ කෙරෙහි මනාකොට අවධානය යොමු කරමින් තමාගේ උඩුකයද ඍජුව තබාගෙන පළඟක් බැඳගෙන වාඩිවෙයි. එහිදී හෙතෙම මන අවධානයෙන් යුතුව ආශ්වාස කරයි. මන අවධානයෙන් යුතුව ප්‍රශ්වාස කරයි. දීර්ඝ ලෙස ආශ්වාස කරන විට දීර්ඝ ලෙස ආශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරන විට දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. කෙටියෙන් ආශ්වාස කරන විට කෙටියෙන් ආශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. කෙටියෙන් ප්‍රශ්වාස කරන විට කෙටියෙන් ප්‍රශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නෙමි. මනාකොට පුහුණු වෙයි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි. මනාකොට පුහුණු වෙයි. හුස්ම ගැනීම සැහැල්ලු බවට පත් කරවමින් ආස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. හුස්ම හෙලීම සැහැල්ලු බවට පත් කරවමින් ප්‍රස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. පින්වත් මහණෙනි, දක්ෂ වූ වඩුවෙකු හෝ එම වඩුවාගේ අතවැසියෙක් හෝ දීර්ඝ ලෙස යතුගාන්නේ නම් තමා දැන් දීර්ඝ ලෙස යතුගාන බව හොඳින් තේරුම් ගනි. කෙටියෙන් යතුගාන්නේ නම් තමා දැන් කෙටියෙන් යතුගාන බව හොඳින් තේරුම් ගනි. ඒ අයුරින්ම පින්වත් මහණෙනි, මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා දීර්ඝ ලෙස ආශ්වාස කරන විට දීර්ඝ ලෙස ආශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරන විට දීර්ඝ ලෙස ප්‍රශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. කෙටියෙන් ආශ්වාස කරන විට කෙටියෙන් ආශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. කෙටියෙන් ප්‍රශ්වාස කරන විට කෙටියෙන් ප්‍රශ්වාස කරන බව හොඳින් තේරුම් ගනි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. හුස්ම ගැනීම සැහැල්ලු බවට පත් කරවමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. හුස්ම හෙලීම සැහැල්ලු බවට පත් කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි පවතින මේ ආකාර වූ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන් හටගන්නා ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන් නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයෙහි ආස්වාස ප්‍රස්වාසයන් හටගන්නාවු නැසින්නාවු ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය. එයවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරීවෙයි. මේ ශරීරය නම් ලෝකයෙහි කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එමෙන්ම තථාගත ශ්‍රාවකයා ගමන් කරන විට ගමන් කරන බව හොඳින් තේරුම් ගනි. නැවතී සිටින විට නැවතී සිටින බව හොඳින් තේරුම් ගනි. හිඳගෙන සිටින විට හිඳගෙන සිටින බව හොඳින් තේරුම් ගනි. සැතපී සිටින විට සැතපී සිටින බව හොඳින් තේරුම් ගනි. ඔහුගේ ශරීරය යම් ආකාරයකින් පවත්වාගෙන යයිද එය ඒ ආකාරයෙන්ම හොඳින් තේරුම් ගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයෙහි සෑම ඉරියව්වක්ම හටගන්නා ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සෑම ඉරියව්වක්ම නැසී යන ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයෙහි සෑම ඉරියව්වක්ම හටගන්නාවු නැසෙන්නාවු ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ අයි ඔහු නුවන මනාව පිහිටන්නේ. ඒවනායි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරී වෙයි. මේ ශරීරේ නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ඉදිරියට ගමන් කරන විටද ආපසු හැරියන විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. ඉදිරිපස බලන විටද වටපිට බලන විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. අත්පා හකුලන විටද දිග හරින විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. අඳින වස්ත්‍රද වළඳින භාජනද සියලු දෙයක්ම පරිහරණය කරන විට අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. යමක් වළඳින විටද යමක් පානය කරන විටද කවර හෝ ආහාරයක් රස විඳින විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. වැසිකිලි කිස කරන විට පවා අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. ගමන් කරන විට නැවතී සිටින විට වාඩි වී සිටින විට සැතපී සිටින විට නොනිදා සිටින විට කථාබස් කරන විට නිහඬව සිටින විට අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයේ සෑම ඉරියව් වෙනස් වීමක්ම හටගන්නා ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සෑම ඉරියව් වෙනස් වීමක්ම නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරයෙහි සෑම ඉරියව් වෙනස් වීමක්ම හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් නොවන ශරීරයක් පවතින්නේයයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය. ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි. මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියාහෝ මාගේ කියාහෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා යටිපත්තුලින් උඩ සිට හිස කෙස් වලින් පහළට සමකින් සීමා වී පවතින නොඑක පිරිසිදු දෙයින් පිරී පවතින මේ ශරීරය ගැනම අවබෝධයෙන් යුතුව විමසා බලයි. මේ කයෙහි වනාහි කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුලු වකුගඩු හදවතක් මාව පෙනහලු බඩදිව කුඩා බඩවැල මහා බඩවැල ආමාශය අසුචිහා හිස්මොලදවේ එමෙන්ම පිතසෙම සැරව ලේඩහදිය තෙල්මන්ද කඳුළු ගුරුණු තෙල් කෙලසොටුද සඳනිදුළු හා මුත්‍රවේ පින්වත් මහණෙනි නානවර්ගයේ ධාන්‍ය පුරවා තිබෙන දෙපසින්ම මුව ඇති යම් ඇසුරුමක් වේද ඇසති පුරුසෙක් ඒ ඇසුරුම ලිහා බලා එම ධාන්‍ය වර්ග වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නේ වේ මේවා හැවිය මේවා වී මේවා මුං ඇට මේවා මෑ ඇට මේවා තල මේවා සහල් දවසයනි පින්වත් මහණෙනි ඒ ආකාරයෙන්ම තථාගත ශ්‍රාවකයා යටිපතුලින් උඩ සිට හිස කෙස් වලින් පහළට සමකින් සීමා වී පවතින නොයෙක් අපිරිසිදු දෙයින් පිරිපවතින මේ ශරීරය ගැනම අවබෝධයෙන් යුතුවම විමසා බලයි මේ කයෙහි වනාහි කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුලු වකුගඩු හදවත අත්මාව පෙනහලු බඩදිව කුඩා බඩවැල මහා බඩවැල ආමාශය අසුචිහා හිස්මුල දෙවේ එමෙන්ම පිතසෙම සැරව ලේඩාදිය තෙල් මන්ද කඳුළු වරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු හා මුත්‍රවේ පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නසියන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වෙන ශරීරයක් පා දකින්නේයයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය. ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරී වෙයි. මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියාහෝ මාගේ කියාහෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එමෙන්ම තථාගත ශ්‍රාවකයා යම් ආකාරයකින් පිහිටා තිබෙන්නාවුද පවතින්නාවුද මේ ශරීරය ගැනම මූලික ස්වභාව වශයෙන් අවබෝධයෙන් යුතුවම විමසා බලයි. මේ ශරීරයෙහි තිබෙන්නේ පොළවට අයිති කොටස්ය, ජලයට අයිති කොටස්ය, උණුසුමට අයිති කොටස්ය, වාතයට අයිති කොටස්ය වශයෙනි. පින්වත් මහණෙනි, ගවයන් මරන්නෙක් හෝ ඔහුගේ අතවැසියෙක් හෝ ගව දෙනක මරා කොටස් වශයෙන් බෙදාවෙන් කොට සිවුමන් සලක තබාගෙන සිටින්නේ වේද? ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා යම් ආකාරයකින් පිහිටා තිබෙන්නාවුද පවත්වන්නාවුද මේ ශරීරයම මූලික ස්වභාව වශයෙන් අවබෝධයෙන් යුතුව විමසා බලයි. මේ ශරීරයෙහි තිබෙන්නේ පොළවට අයිති කොටස්ය, ජලයට අයිති කොටස්ය, උණුසුමට අයිති කොටස්ය, වාතයට අයිති කොටස්ය වශයෙනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරය හටගන්නා ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ශරීරය හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේයයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය. ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරීවෙයි. මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියාහෝ මාගේ කියාහෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන මැරි දවසක් ගත වූහෝ දෙදිනක් ගත වූහෝ තුන් දිනක් ගත වූහෝ ඉදිමී ගියා වූ නිල් වී ගියා වූ සරව හට ගත්තා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය. මීර නමටම ගොදුරුවන්නේය. මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණ හා ගලපා බලන්නේය. පින්වත් මහණෙනි, එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසුහුනෙහි දමාගොස් තිබෙන කපුටන් විසින් කාදමන්නාවූ උකුස්සන් විසින් කාදමන්නාවූ ගිජුලිහිනියන් විසින් කාදමන්නාවූ සුනකයින් විසින් කාදමන්නාවූ සිවලුන් විසින් කාදමන්නාවූ නොයෙක් සතුන් විසින් කාදමන්නාවූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයත් මේ ස්වභාවයටම පත්වන්නේය මේර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසුහුනෙහි දමා ගොස් තිබෙන ලීන් මසින් යුතු නහර වලින් ගැවසීගත් තනින් තන අටපෑදී ගියාවු මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මේර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණ හා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමාගොස් තිබෙන ලින් මසින් තොර වූ ලින් වැකී ගිය නහර වලින් ගැවසී ගත් ඇටසැකිල්ල මතුවී පෙනෙන මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේ මේර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණ හා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන ලේමස් රහිත වූ නහරවලින් ගැවසීගත් වඩාත් හොඳින් ඇට සැකිල්ල මතුවී පෙනෙන මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයත් මේ ස්වභාවයටම පත්වන්නේය මීර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේම යයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන ඇටකැවිලි බවට පත්වී ගිය වෙන් වී ගොස් තිබෙන අත් ඇට වෙන දිසාවකය පා ඇට වෙන දිසාවකය කින්ඩා ඇට වෙන දිසාවකය කලවාට වෙන දිසාවකය ඉලට වෙන දිසාවකය උකුල්ලට වෙන දිසාවකය ගෙලට වෙන දිසාවකය දත්තට වෙන දිසාවකය හිස්කබල වෙන දිසාවකය මෙසේ දිසා අනුදිසාවලට විසිරී ගියා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මීර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේම යයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේය පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන හක්ගෙඩියේ පැහැයෙන් යුත් සුදු පැහැයට පත්ුණා වූ ඇට ගොඩක් බවට පත්ුණා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මීර නමටම ගොදුරුවන්නේය මේ ස්වභාවය ඉක්මවා නැත්තේම යයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණහා ගලපා බලන්නේ පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා අමුසොහොනෙහි දමා ගොස් තිබෙන කුණුවීම නිසා හුණු බවට පත්වී ගියා වූ දිරීමට පත්වී ගියා වූ ඇට ගොඩක් බවට පත්වී ගියා වූ මෘත ශරීරයක් දකින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම තථාගත ශ්‍රාවකයා තමාගේ මේ ශරීරයද මේ ස්වභාවයටම පත්වන්නේය මීර නමටම ගොදුරු වන්නේ මේ ස්වභාවය ඉක්මවා නැත්තේමයයි තමාගේ ශරීරය ගැනද ඒ මලකුණ හා ගලපා බලන්නේ පින්වත් මහණෙනි මේ ආකාරයෙන් මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ අයි සලකන ශරීර කෙරෙහිද එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා වූ ආකාරයද නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරය හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේයයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේ ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ